කාලේන ධම්ම සවනං කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ කමඨාණක් වශයෙන් දේශනා කරපු කාරණාව. හැබැයි මේ මංගල සූත්‍රයේ කාරණාව කටපාඩමින් නොදන්න කෙනෙක් අද හොයාගන්න බැරි තරම් ඔක්කොම දන්නවා. ඇයි මේ කට්ටිය ඒ මංගල කරුණ වාටපත් උන්නේ නැත්තේ? මංගල කරුණක් කියලා කියන්නේම එයාගේ නිවීමට හේතුවක් කියන එකනේ. මේ කාරණාව යාගේ නිවීමට හේතුවක්. මේ ක්‍රියාව යාගේ නිවීමට හේතුවක්. මේ පිළිවෙත යාගේ නිවීමට හේතුවක්. එතකොට මේ විදිහට හිටියොත් මේක මංගලයක් වෙනවා යාට. යාට ඒක විශේෂ මංගල කරුණක් බවට පත් වෙනවා. එතකොට මේ කියන කාලේන ධම්ම සවණං කියන කාරණාව අපේ ජීවිතේ කෙලෙස් වලින් නිදහස් වෙන්න, පිරිනිවන් පාන්න අපට මංගල කරුණක් උන්නේ නැහැ. ඇයි කියලා බැලුවාම තථාගත වචනය අපට හරියට තේරිලා නැහැ. තේරිච්චමම රාත් වෙලා පිරිනිවන් පාලා. එහෙනම් මේ කට්ටිය හිපදිලා, ඒ කියන්නේ ඒ කට්ටිය තේරිලා නැහැ. තේරිච්ච හැමෝම හිපදිලා තේරුණ කට්ටිය පිරිනිවන් පාලා. මොකද මේ කට්ටියට තේරුණේ කියලා බැලුවාම අහනවා, ඇයෙනවා, ශ්‍රවණය කරනවා කියලා කාරණා තුනක් තියෙනවා. ඒක ආකාර තුනක ක්‍රියාවලි තුනක්, ක්‍රියාපද තුනක් ඒක. ආනවයි කියලා කියන්නේ තමන්ට එකතු කරගන්න, අල්ලා ගන්න, තමන්ගේ දැනුම පෝෂණය කරන්න, අධ්‍යාපනය පෝෂණය කරන්න, මතකයේ පෝෂණය කරන්න බලෙන් ගන්න එකක් ආනවා. ඒක තුළ පැවැත්මක් තියෙනවා. ඇහෙනවා කියලා කියන්නේ එහෙම බලෙන් ගන්න එකක් නෙමෙයි. සිතට සාපේක්ෂව සිතේ අවශ්‍යතාවයට අනුව සිත ගන්න එකක් අපි ගන්නෑ. ඇයි? ඇහෙනකොට මම ආගත්තද නෑ, යනකොට ඇවුනා. ඒක සිතට සාපේක්ෂව සිතේ අවශ්‍යතාවයට අනුව සිත ගන්න එකක්. සමහරට සිත නොගන්නි, සමහරට ගනි. සමහරට ටිකක් ගනි, සමහරට වැඩිපුර ගන්න. හැබැයි ඒක තුල කම්පාවක් නෑ. ඒක ආර්ය මාර්ගයක්. අර අවශ්‍යතාවයට, දැනුමට, අවබෝධයට, මතකයට, තමන්ට අවශ්‍යතාවයට ඒක ගන්නවනේ. ඒක අනාර්ය මාර්ගයක්. ඒක පැවැත්මට යන එකක්. සිතේ අවශ්‍යතාවයට අනුව සිත එයාට ඕනෑ විදිහට ගන්නවා. අපි මොකවත් කරන්නේ නැහැ. එයාට අවශ්‍ය විදිහට එයා ගන්නෙ. ඒක ආර්ය මාර්ගය. මොකද්ද? ඇහෙනවා කියන එක. ආනවා කියන. මේ දෙකම තථාගතයන් වහන්සේ එතන දේශනා කරන්නේ නැහැ. දැන් සිංහල භාෂාවේ ලස්සන වචනයක් මෙතනට දාලා තියෙන්නේ. ඒ සූත්‍රය ලස්සන කරන්න, එහෙම නැත්නම් ඒක අලංක නැහැ. මේක සිංහල වචනයක් කියලා කවුද කිව්වේ? ඒක පාලි වචනයක්. කාලේන ධම්ම සවණං කියලා කියනකොට මේ ශ්‍රවණය කියන ඒ වචනේ, සවණං කියන වචනේ මොන වචනද? පාලි වචනයක්. ඒක භාග්‍යතුන් වහන්සේගේ භාෂාවක් ඒක. එහෙනම් මොකද්ද උන්වහන්සේ මේ සවණං කියන කියලා තුල කියලා කියන්නේ? උන්වහන්සේ අර පළවෙනියට අපි උවමනාවෙන් ආගත්තේ, අවශ්‍යතාවයට අනුව ආගත්තේ, කැමැත්තෙන් ආගත්තේ, මතකද? අන්න ඒකක් මේ කියන්නේ. ඇහෙනවා කියන එක නෙමෙයි, දාරු කිරික කමතාණක් නෙමෙයි. මෙතන අපි උවමනාවෙන් කරන්න ඕනේ, අවශ්‍යතාවයට ගන්න ඕනේ, මතක තියාගන්න ගන්න ඕනේ. ඒක දැනුමට එකතු කරගන්න, දැනුමක් වශයෙන් ගන්න ඕනේ. මෙන්න මේ වගේ එකක් කියන්නේ. ඒකට හරියට නිර්වචනයක් නැහැ. හැබැයි අරක තමයි බලෙන් ගන්න එකක් තමයි මේකේ තියෙන්නේ. කාලේන ධම්ම සවණං. ධර්මයේ ශ්‍රවණය කරන්න, උවමනාවෙන් කරන්න. මොන විදියටද? ආශ්‍රව දුරු වෙන ලෙස. බලෙන් ගත්තාම ආශ්‍රව හැදෙනවා, කාමයන් හැදෙනවා, එයා තුල අඩුපාඩු වැඩි වෙනවා, එයා පැවැත්මට යනවා. ඇහෙනකොට එයා කැමැත්තෙන් ගන්න නැති වෙනකොට, හැමදේම හිබේ වෙනකොට, කරන්න නැතුව කෙරෙන්න අරිනකොට, වෙන්න නැතුව වෙන දේ බලාගෙන ඉන්නකොට එයා නිරෝධයට යනවා. එතකොට මාර්ග දෙකක් තියෙනවා. කැමැත්තෙන් ඕමනාවෙන් කරපු හැමෝමකින් ඉපදෙනවා. කෙරෙන්න ඇරියාම, ඇහෙන්න ඇරියාම, පේන්න ඇරියාම, දැනෙන්න ඇරියාම, සිතෙන්න ඇරියාම, ඒගොල්ලෝ පිරිනවම් පාන. හැබැයි කල් යනවා. ඕමනාවෙන් කරන හැමෝම ලක්ෂ ගණන් කල්ප මේ සංසාරේ ඉපදිලා දුක් විඳිනවා වාගේ. ඇහෙනකොට, පේනකොට, දැනෙනකොට ඒ කට්ටියත් අරක ගෙවිලානේ ඉවර වෙන්න ඕනේ. ඒකට සෑහෙන කල් යනවා. තථාගතයන් වහන්සේ මේක හරියට දැනගෙන දාරු කිරියට කිව්වා වාගේ පේනවා හැෙනවා දැනෙනවා කියන කමඨානට අමතරව විශේෂ එකක් දෙනවා. මොකද්ද? උවමනාවෙන් ගන්නවා, මතක තියාගන්න ගන්නවා, කැමැත්තෙන් ආනවා. ඒකම අනිත් පැත්තට දෙනවා ශ්‍රවණය කියන වචනය තුලින්. සවණං, ඒක මා අමුතුම කමඨාන. මොකද්ද? එදා කැමැත්තෙන් ඇව්වනේ, උවමනාවෙන් ඇව්වනේ, මත් ඒකම කරන්න. හැබැයි ආශ්‍රව දුරු වෙන විදියට කරන්න, අඩුපාඩු හැදෙන විදියට කරන්න, ගුණධර්ම වැඩෙන විදියට කරන්න, කෙලෙස් දුරු වෙන විදියට කරන්න, තමන්ගේ සීලය සම්පූර්ණ වෙන විදියට කරන්න. එහෙනම් මේ ශ්‍රවණය මොකද්ද? මේකත් අර කැමැත්තෙන් ආන එකක් තමයි. හැබැයි අර කැමැත්තෙන් ඇව්වාම කෙලෙස් වැඩි වුණා. මේක කෙලෙස් දුරු වෙන විදියට කැමැත්තෙන් ආනවා, අඩුපාඩු හැදෙන විදියට කැමැත්තෙන් ආනවා, තමන්ගේ පැවැත්ම නැති වෙන විදියට ආනවා. දැන් එයාට මොකද වෙන්නේ? මංගල කරුණක් එනවා. ඇයි? අර ක්‍රමානුකූල ඇයෙනවා, පේනවා, දැනෙනවා තුලින් බව හතක් යට යන්න තිබුණා. උවමනාවෙන් ආලා, උවමනාවෙන් කෙලෙස් නිරෝධ වෙන විදියට ආලා, ඒ අඩුපාඩු නිවැරදි වෙන විදියට ආලා, තමන්ගේ අසත්පුරුෂක සත්පුරුෂ වෙන විදියට ආලා, අර අත එක කරගන්න පුළුවන්නේ මේ භවයේ පිරිනුවම්. ඒක තමයි මේ සවණං කියලා කිව්වේ. ඇහෙන්න එපා, උවමනාවෙන් ආන්න. ඇහෙන්නේ කලාතුරකින් නෑ, උදේ ඉඳලා ආන්න, හැම මොහොතෙම ආන්න, දවසට 7-8 වතාවක් ආන්න. උවමනාවෙන් ආලා ආලා අර ඉබේ වෙන එකට වඩා වැඩිපුර කෙලස් දුරු කරන්න. ඇවුනාම කෙලස් දෙකක් දුරු වෙනවා, ආලා කෙලස් 25ක් දුරු කරන්න, 100ක් දුරු කරන්න, 200ක් දුරු කරන්න, 500ක් දුරු කරන්න. උදේ ඉඳලා රෑ වෙනකොට ඇහුනාම එකක් දුරු වෙනවා නම් උදේ ඉඳලා රෑ වෙනකම් අහලා ලක්ෂයක් දුරු කරන්න. භව 500ක් යනවා නම් මේ භවයේ පිරිනිවන් පාන්න. කාලේන ධම්ම සවණං තුල කාරණා 6ක් තියෙනවා. මේක එක කාරණාවක්. මේ කාරණාව විතරක් ලෝක සත්‍යය දැනගත්ත වෙන මොකවත් කියන්න ඕනේ, අසුවාර දක්වන්නේ. මේකෙන් යා පිරිනිවන් පානවා, මේකෙන් පිරිනිවන් පානවා. ආයතන 6ට සාපේක්ෂව කාරණා 6ක් තියෙනවා මේකේ ගැබ් වෙලා. පළවෙනි කාරණාව තමයි මේක. අපි ශ්‍රවණය කරන ඒ හැම මොහොතක් තුළම අපි ශ්‍රවණය කරන්නේ මොකද්ද කියලාවත් අපි දන්නේ නැත්තම් කොහොමද rahat වෙන්නේ? ආශ්‍රව දුරු වෙන්නේ කොහමද කියලා ඇහුවාම, දුරු වෙන විදියට ඇහුවාමලු දුරු වෙන්නේ. දුරු වෙන්නේ නැති විදියට ඇහුවාම ආශ්‍රව වැඩි වෙනවා, කාමයන් වැඩි වෙනවා. දැන් වැස්සට පැනලා නානවා. එහෙම නාන කට්ටි ඉන්නවා. වැස්සට පැනලා නානවා. ඉන්දියාවේම නානවා මිනිස්සු. ඇයි? චෙන්නයි වල වැස්සක් නැහනේ. කවදාද දවසක වැස්සා මිනිස්සු ඔක්කොම එළියට පැනලා නටලා නාලා කරලා ගෙදරට ගිහින් පියදා ගන්න. පියදාලා දුම් මාරු කර ගන්නවා. ලෙඩ වෙන්නේ නැහැ. හැබැයි වැස්සට නැවොත් එයා ලෙඩ වෙන්නේ නැහැ. හැබැයි වැස්සට තෙමුනොත් එදා එම්බ්‍රිසාව දෙනවා, උණ දෙනවා. ඇයි? එයා නාලා නැහැ. එයා තෙමිලා. හැබැයි තෙමිලා ආපු කෙනා තෙමුණයි කියලා හිතාන ඉන්න කෙනා නැවම එයා ලෙඩ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ගෙදර කට්ටිය දන්නවා මේ මිනිස්සයා කවදාවත් නාන මානසිකත්වයෙන් නෙමෙයි මේ තෙමිලා තින්නේ, තෙමෙන මානසිකත්වයෙන්. ඒ නිසා පුතේ ටක් ගලගිලා නාගන්න කියලා කියනවා. නෑවට පස්සේ ලෙද වෙන්නේ. දැන් යාගේ සිත දන්නවා නෑවා, තෙමුන්නේ නෑවා. ඒ නිසා ලෙද වෙන්නේ. හැබැයි බැරි වෙලාව තෙමේගෙන එනකොටම අනේ අම්මේ හොඳටම නෑවා මම, මට තුවායක් දෙන්න කියලා පිය දාලා අඳුම් මාරු කරාම එයා ලෙද වෙන්නේ. ඇයි? එයා තෙමිලා නෑ, එයා නාලා. එහෙනම් ආශ්‍රව දුරු වෙන්නේ කොහොමද කියලා ඇහුවාම ධර්මය ශ්‍රවණය කරනකොට දුරු වෙන විදියට ඇහුවාම එයාගේ ආශ්‍රව දුරු වෙනවා. එහෙනම් ආශ්‍රව වැඩි වෙන්නේ ධර්ම ශ්‍රවණය කොට, දුරු වෙන්නේ නැති විදිහට ශ්‍රවණය කළාම ආශ්‍රව වැඩි වෙනවා. මේක තමයි එතන භාග්‍යතුන් වහන්සේ චිත්තානුපස්සනාවට සාපේක්ෂව කියන ගැඹුරු ධර්මය. අපි මේවා හිතන්නේ, අපට මේවා තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි බණ අහනවා. ඒ බණවල බුදුහාමුදුරුවෝ මේම එකක් දේශනා කරනවා. අද තථාගතයන් වහන්සේ ජීවමානව නැහැ, ආගන්න. ඒ අඩුව මේ තියෙන්නේ. නවත භාග්‍යතුන් වහන්සේගේ ಗುಣධර්ම අපි වඩලා පුරුදු කරලා නැවත ඒ ආර්යවරු අපිටලි බී කරන්න ඕනේ. එතකොට තමයි ලෝකයා දැනගන්නේ මේ කියන එක සෙල්ලම් කතාවක් නෙමෙයි. 84000 තේරුම් ගන්න මේ භද්‍ර කලාප වාගේ 25ක් විතර ඕනේ. මේක තේරුම් ගන්න බෑ. මේක බුද්ධ වචනයක්. මේක දේශනා කරන්න ලෝකෙ මිනිස්සු නැහැ, දෙවිවරු නැහැ, බමුණු නැහැ. මේක කාටවත් තේරෙන්නේ නැහැ. තේරෙනව නම් තේරෙන්නේ එයාගේ ප්‍රඥාවට ගැළපෙන එකක් මිසක් බුදුහාමුදුරුවෝ කියපු දෙයට තේරෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේ කාලේන ධම්ම සවණං ඒතම් මංගල මුත්තමං කියලා කියන්නේ? යමෙක් ධර්මයේ ශ්‍රවණය කෙරුවොත් එයාට මංගල කරුණක් වෙනවලු. මොකද්ද? පිරිනිවන් පාන්න. සසරෙන් එතර වෙන මංගල කරුණ එයාගේ ජීවිතයේ මංගල උත්සවයට වෙනවලු. එහෙනම් කොයි විදිහටද ශ්‍රවණය කරන්න ඕනේ? අර ක්‍රමානුකූලව ඇහෙනවා, පේනවා, දැනෙනවා. මෙතන කෙනෙක් නැහැ. මේක නිකන් පේනවා සම්මාදිට්ඨිය, ඇහෙනවා සම්මාසෝතය. ඉතනදී එයාගේ අදහස එයා ප්‍රකාශ කරනවා. ඒක කුමන්ත්‍රණයක් නෑ, කපුටිකමක් නෑ. සම්මා වාචාව අනිත්‍යගේ නිවීම පිණිස කතා කරනවා. විනයට සීලයට අනුව ජීවත් වෙනවා. සම්මා කම්මන්තය. හැමදේම 100ෙන් දකිනවා, 100ෙන් කල්පනා කරනවා. සම්මා සතිය. හැමදේම අල්පේච්ඡතාවයෙන් නිවිලා ඉනවා. සම්මා සමාධිය. හැබැයි මේ මෙටියා මෙයාට බව ගහනක් තියෙනවා යන්නේ ඇයි? තියෙන්නේ ලොරියක් නම් ඇටේ හැටේ ගත්තොත් ඒකට සාපේක්ෂව දවස ගණන් ඇදුවාම ඒකට දවස් අවුරුදු ගණන් තීරණය වෙනවා වාගේ. ඒකේන ටික අත් දෙකෙන් ගත්තාම ඒ අවුරුදු ගණන මාස ගණනටපත් වෙනවා වාගේ. ලොරිය පිටින් ටිපර් කරුවොත් ඒක විනාඩි 5න් ඉවර වෙනවා වාගේ. භාග්‍යතුන් වහන්සේ මේක ටිපර් කරන ක්‍රමයක් මේ කියන්නේ. එහෙනම් අපි කළාම, අපි දැක්කාම, අපි කිව්වාම, අපි සිතුවාම එයා අනන්ත පැවැත්මට යනවා. භවයේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා සංසාරේ බැරි ගෑනවා, දුක් විඳිනවා. කිසිම දෙයක් බලන්න නැතුව පේන්න ඇරියාම, හැයෙන්න ඇරියාම, දැනෙන්න ඇරියාම, සිතෙන්න ඇරියාම එයා පිරිනිවන් පානවා. ඒක ආර්ය මාර්ගයක්, ඒක සම්මාවක්. හැබැයි ඒ ශ්‍රාවකයා කොච්චර කාලයක් ඒක කරන්න ඕනේද? එයාගේ කෙලෙස් ඔක්කොම නිරෝධ වෙනකන් කරන්න ඕනේ. එහෙනම් මේක උවමනාවෙන් ශ්‍රවණය කරලා, උවමනාවෙන් පුරුදු කරලා, උවමනාවෙන් වඩලා අර ඉබේ යන එක ප්‍රතිසතය වැඩි කළොත්, වේගය වැඩි කළොත් ඉබේ හැවුනාම කෙලස් දෙකක් යනවා. බණවාර 10ක් කාලා දෙක වැඩි කිරීම 10, 20ක් දුරු කරන දවසට. දැන් අර ඉපදෙන වාර ගන්න අඩු නැද්ද? නතේ බවං අට්ටමං ආදියන්ති, නතේ බවං ඒකමං ආදියන්ති. ඇයි මේ භවය පිරිනිවන් පානවා? පෙනුනාම ඇහුනාම බව හතෙන් පිරිනුවම් පානවා. හුවමනාවෙන් බලනවා. ඒ බැලීමෙන් ආශ්‍රව දුරු කරනවා. සම්මා දිට්ඨිය පුරුදු කරනවා කියන්නේ හුවමනාවෙන් කරන්න කියන එක. භාග්‍යතුන් වහන්සේ මේ කියන්නේ සම්මා සෝතේ වඩන්න, ධර්මයේ ශ්‍රවණය කරන්න කියන හුවමනාවෙන් හාන්න. දවසට බණවාර 3-4 හාන්න. ඒ ඇසීම තුලින් ආශ්‍රව දුරු කරන්න. අර හත එකට එනවා. විනයට අනුව ඒ ඉන්නවා. වෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා. ප්‍රශ්නයක් නෑ, පිරිනවම් පානවා. ඇයි? එයා කරන්නේ වෙන දෙයක් බලාගෙන ඉන්නවා. හැබැයි උවමනාවෙන් විනය රැකලා, සීලය රැකලා, එයා උවමනාවෙන් දූතාංග රැකලා, එයා උවමනාවෙන් යම්කිසි නිවීමේ කමටහන පුරුදු කරලා, භාවනා වඩලා, දැන් අර අත්වෙනි වතාවට යන්න තියෙන එකට කරන්න පුළුවන්නේ සම්මා කම්මන්තය. එනම් භාග්‍යතුන් වහන්සේ මේ කියන හැම පණිවිඩයක් තුළම අපට නොතේරෙන, නොපෙනෙන කමඨාණන් ඒක තුළ තියෙනවා. හැම බුද්ධ වචනයක්ම අපේ නිවීමටයි කියලා තියෙන්නේ. මගේ රාත්ඵලය හැම බුද්ධ වචනයක් තුළම තියෙනවා. එනම් මේ ශ්‍රවණයේ තුලින් භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඉබේ ඇහෙනකොට ආශ්‍රව දුරු වෙනවා. ඉබේ ඇහෙනවනේ. ඇයි ආන්නේ නැනේ? බලන්නේ නැහනේ. ඒ නිසා කර්ම හැදෙන්නේ නැහැ. පේනවනේ. එන එක දුරු වෙනවා. ඇයි? ඇලිම් ගැටිම් නැති නිසා. හැබැයි ඇලිම් ගැටිම් නැති නිසා එයා ඒක වැඩුවට තාම rahat වෙලා නැහැ. ක්‍රමානුකූල මේක දුරු වෙන්නේ. අර ක්‍රමානුකූල පොඩ පොඩ අස් කරනවා වාගේ. එහෙනම් කට්ටිය දමල උවමනාවෙන් අස් කළොත්, දවස මේකට වැය කළ සම්පූර්ණයෙන් අස් කළොත් එක දවසින් ඉවරනේ. ඒ නිසා මේක උවමනාවෙන් ආන්න, කෙලස් දුරු වෙන විදියට, ආශ්‍රව දුරු වෙන විදියට, කාමයන් දුරු වෙන විදියට, අඩුපාඩු නිවැරදි වෙන විදියට ආන්න. එහෙම හාලා හාලා ඒක දුරු කරලා කරලා කරලා පුළුවන් තරම් ඉක්මනට මේ භවයේ පිරිනිවන් පාන තැන හදන්න කියන එක තමයි කාලේන ධම්ම සවණන් තුල තියෙන එක කාරණාව. මේක වඩන්න ඉතුරු පාත් කියලා දෙන්න. අපට තේරෙන විදියට අපට වඩා ප්‍රඥාවන්තයෙක් આવොත් මීට වඩා කාරණා තියෙන බව ඒක විස්තර කරා. එදාට අපිත් අතන ආසනේ පනවල ධර්මාසනේ උන්නාන්සිට දීලා අපි තාගනයි, අපි අයට වඩා දන්නේ නැහැ. දන්න කෙනෙක් හම්බ වුණාම උන්වහන්සේ අපේ ආචාර්යින් වහන්සේ අපි උන්වහන්සේ පිළිගන්නවා. උන්වහන්සේන් අපි තේ ටික ආ ගන්නවා. අපිට නොදන්න දේ උන්වහන්සේකින් දැනගන්න ලැබෙනවා. ඒ හැම ධර්ම කාරණාව තුළම සමහර තැන්වල කාරණා දෙකක් තුනක් තියෙනවා. සමහර තැන්වල කාරණා 31ක් තියෙනවා. සමහර තැන්වල කාරණා සීමාවක් නැහැ. සමහර තැන්වල කාරණා පහක් තියෙනවා. පංචේන්ද්‍රියන්ට සාපේක්ෂව පංච නීවරණ ධර්මට සාපේක්ෂව කාරණා පහක් තියෙනවා. සමහර තැන්වලදී කාරණා එකක් තියෙනවා. අපේ ප්‍රඥාට ගෝචරයි. දැන් මෙතනදී හයක් තියෙනවා. කාලින ධම්ම සවණන් කියලා කියන්නේ මා ගාම්භීර කතාවක්. ඒක දෙවිවරුන්ට තේරුණා. එදා දෙවිවරු සාදු කිව්වා. අපට තේරුණා. ඒ නිසා අපි 2600ක් ඉපදුණා. දැන් තමයි ටිකක් හරි අපට තේරුම් ගන්න පුළුවන් තැන ආවේ. එහෙනම් දැන් උවමනාවෙන් ශ්‍රවණය කරන්න ආශ්‍රව දුර වෙන විදියට, උවමනාවෙන් ශ්‍රවණය කරන්න දුර්වලකම් අඩුපාඩු නිවැරදි වෙන විදියට, උවමනාවෙන් ශ්‍රවණය කරන්න තමන්ගේ අසත්පුරුෂකම සත්පුරුෂ වෙන්න, උවමනාවෙන් ශ්‍රවණය කරන්න මේ භවයේ පිරිනිවන් පාන විදියට. පෙරවන් සරණයි.